ධර්මානුශාසනාව. කරුණු පිළිතුරුනි, මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නා උයනේ අරිය ධම්මමාහිමිපාණන් වහන්සේ විසිනි. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. අතීතානාගත පච්චුප්පන්නානං ධම්මානං සංකිපිත්වා වවත්තානි පඤ්ඤා සම්සනී ඥානන්ති. සත්ගරු පූජනීය මාහිමිපාණන් වහන්සේගෙන් අවසරය. පුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ සරුවක්ම රාජෝත්තමයන් වහන්සේගේ සන්තානයේ විද්‍යමාන වන ඒ සත්‍යති ඥානයන් අතුරින් පස්වැන්න වූ සම්මාසන ඥාන මාතෘකාවයි මේ කියවුනේ. අතීතානාගත පච්චොප්පන්නානං ධම්මානං සංකිතිත්වා වවත්තානේ පඤ්ඤා සම්මසනේ ඥානං. අතීත වූද අනාගත වූද වර්තමාන වූද නාම රූප ධර්මයන් සංක්ෂේප කොට ඉදු කොට හකුළුවා සම්පින්දනේ කොට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සම්වර්ෂණය කිරීමේ ප්‍රඥාව සම්වර්ෂණ ඥානයයි. මේ සූත්‍ර පාඨ දෙති තේරුම. පිළිවෙලින් පැවැත්වෙන විපස්සනා භාවනාවට ඒකාදාර ධර්මානුශාසනයට සම්බන්ධවයි මේ සූත්‍ර පාඨයේ මාතෘකා කරන්ට යෙදෙනවා. සම්මාර්ථන ඥානය නාම රූප පරිච්ඡේදයට අනුතුරුව සත්‍ය පරිග්‍රහ ඥානයට අනන්තරව සිද්ධ කටයුතු අවස්ථාවක්. මේ සම්මාර්ථන ඥානය ඒ කියන්නේ නාම රූප ධර්මයන් සියල්ලම දැකගත් යෝගාවචරය නාම රූපයන්ගේ ලක්ෂණ දස පත්‍යපාඨාන පදස්ථාන සහිතවම රූප පරිග්‍රහණය නාම පරිග්‍රහණය රූප වවස්ථානේ නාම වවස්ථානය සම්පූර්ණ කලයින් පසුව හේත්ඵල සම්බන්ධතාව වන සත්‍ය පරිග්‍රහ ඥානය උපදවා ගන්න. සත්‍ය පරිග්‍රහ ඥානයෙන් අතීත වූද අනාගත වූද වර්තමාන වූද නාම රූපයන්ගේ හේත්ඵල සම්බන්ධතාව අවිද්‍යා සංස්කාර සංඛා උපාදාන කර්ම බව කියන මේ ධර්මතාවන්ගේ සම්බන්ධතාවෙනුත් අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලායතන පස්ස වේදනා සංඛා උපාදාන භව ජාති ජරා මරණ කියන මේ අනුපිළිවෙලින් පලග්නා වූ පටිච්ච සමුප්පාද ක්‍රමයේ හොඳින් තේරුම් ගත්තට පස්සේ ඒ අතීතනාගත වර්තමාන වූද ආධ්‍යාත්මික බාහිර වූද ඕලාරික සූක්ෂම වූද හීන ප්‍රණීත වූද දුර සංකිත වූද සියලුම රූප කොට්ටාස හා නාම කොට්ටාසයන් සම්වර්ධනය කරන්න සමර්ථ වෙනවා. මේ අවස්ථාව බොහොම ගැඹුරුයි, ඒකම බොහොම විස්තීර්ණයි, බොහොම පළල්ලු අවස්ථාවක්. ඒ සම්මර්ෂණ අවස්ථාවේදී යෝගාවචරයා විශාල ප්‍රමාණයක සම්මර්ෂණ භූමියක් තියෙනවා. ඒ සම්මර්ෂණ භූමියට විසුද්ධි මාර්ගයේ ප්‍රතිසම්මෙදා මග්ගපාලියෙහි දැක්වෙනවා කරුණු 201ක්. 201ක් කරුණු 90 එකක් ගානේ මේ සම්මර්ෂණය කරන්ට උපදෙස් දෙලා තියෙනවා. එතකොට මේ 201ක් පදයතාව සම්මාසන භූමියේ මේ වචන තුනක් කියුණා. අතීතානාගත පච්චුප්පන්නානං ධම්මානං කියලා. අතීතානාගත වර්තමාන ධර්මයන්. එතකොට අතීතානාගත වර්තමාන ධර්මයන් වශයෙන් සමත භාවනා යෝගී යෝගාවචරයා විසින් තමාගේ සමාධි ආලෝකයෙන් කසින ආලෝකයෙන් වර්තමාන රූප නාම සියල්ල දැකගෙන අතීතය දක්වා හිත යෙදෙව්වා. මේ භවයේ ප්‍රතිසන්දි නාම රූප දක්වා ඒක පූර්ව භවයේහි ප්‍රතිසන්දියේ මේ චුතියේ පටන් ප්‍රතිසන්දියේ දක්වා ඉන්හා තාත්භා පරම්පරාවක් යටත් කිරිසින් ආත්භා පහක් පමණවත් දැකගත්තන ඒ අතීත කාලයේ සියලුම නාම රූප සංතතිය සිය නුවණින් අවබෝධ කරගත්ත වෙනවා ඊළඟට අනාගතයට යොමු කළ අදපටන් මේ ජීවිතයේ අන්තිම චුතිය දක්වා චුතියෙන් අනතුරුව මතු ලැබෙන ආත්භාවයේ ප්‍රතිසන්දි නාම රූපේනුත් ඉන්හා තාත්භා පරම්පරා කීපේකුත් දැකගත්තා නම් ඒ යෝගාවචරයා හේතුඵල සම්බන්ධතාව හොඳින් දැකගත්තා වූ කෙනෙක් බවට පත් වෙනවා. ඒ විදිහට අතීත අනාගත වර්තමාන තුන් කාලයට ඇති නාම සියල්ල රූප ධර්ම සියල්ල තේරුම් ගත්තාම ඒක සංක්ෂේප කරමින් සම්පින්දණය කරමින් විදර්ශනාවට නංවනවා. ඒකයි සම්මර්ෂණ ඥානය. අතී යං කිංච රූපං අතීතානාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුඛමං වා හීනං වා පනීතං වා යන් ධූරේ සම්තිකේවා සබ්බං රූපං අනිච්ඡං කයත්තේ සබ්බං රූපං දුක්ඛං භයත්තේ සබ්බං රූපං අනත්ත අසාරකත්තේ සබ්බං රූපං අනිච්ඡං සංකතං ප්‍රතිච්ඡ සමුප්පන්නං කය ධම්මං වය ධම්මං ඉරාග ධම්මං නිරෝධ ධම්මං කියන මේ අර්ථයට අනුරූපව තමන්ගේ වශයෙන් ඒක අනුපස්සනා කරන්නට තියෙනවා සම්මර්ෂණය කරන්නට තියෙනවා එතකොට රූපයක් අපි ගත්තාම ඒ රූපයෙහි වර්තමාන අවස්ථාවක් ඒ රූපයෙහි අතීත පරම්පරාවක් අනාගත පරම්පරාවක් සියල්ල සම්පින්දණය කරන හැටි කොටස් 11කට මෙතන දැක්වෙනවා මේ සූත්‍ර පාඨය විභංග පාළියේ ඛණ්ඩ විභංගයේ දැක්වෙන පාඨයක් එතකොට මෙහිදී අතීත රූප අනාගත රූප වර්තමාන රූප කියලා කාල වශයෙන් ත්‍රිත්‍යයි. ඒකම අජ්ජත් රූප බහිද්ධා රූප කියලා අජ්ජත් දුකයයි. ඕලාරික රූප සූක්ෂම රූප කියලා අවදාරික සූක්ෂම දුකයයි. හීන රූප ප්‍රණීත රූප කියලා හීනප්‍රණීත දුකයයි. දුර රූප සංතිකේ රූප කියලා දුර සංතික දුකයයි. දුක වශයෙන් මෙතන තියෙනවා පහක් යන 10ක් මේ දුක වාසයෙන් 4යි එතකොට එතන 8යි ත්‍රික වාසයෙන් 1යි 11යි මේ කියන රූප කොටස් එකක් ගානේ යෝගාවචරය සම්වර්ෂණය කළ යුතු වෙනවා එතකොට ඒ රූපයන් දැන් තමගේ සමාධි ආලෝකයෙන් රූප කලාපයක් දිහාවට හැරිලා බලනකොට ඒ රූප කලාප බින්දෙන හැටි දකින්න පුළුවන් ඒ දකිනකොට අනිච්චයි මෙනෙහි කරනවා ඒ අනිච්චය දුක්ඛය අනාත්මය කියන තුනේ එකවරට මෙනෙහි කළාට ඇතිෙන්නේ නැහැ. ගැටෙන්නේ එකක්. ඒක නිසා එකක් මෙනෙහි කරනවා අනිත්‍යයි. යම් හේතුන් දුක්ඛ ලක්ෂණේ වැටුණා නම් පමණ දුකයි. ඒ වගේම අනාත්ම ලක්ෂණේ වැටෙච්ච අවස්ථාවක අනාත්මයි. ඒක මාරුවෙන් මාරුවට බලන්නට ඕනේ. ඒ රූප කලාපයේ විඳීම දකිනකොට ඒ විඳීමේදී අනිත්‍යයිත්‍ය වාරයක් දෙකක් මෙනෙහිකොට නැවත දුකයි කියලා මෙනෙහි කරනවම යනකොට යංගිසි කාරණයකින් තමාට වඩාත්ම පැහැදිලි ලක්ෂණේ තේරුම් ගන්න පුළුවන් වෙනවා නම් ඒක තමයි ඊට පස්සේ දිගට වඩන්නේ. අන්නේ විදිහට රූප කලාපයක් ගානේ අනිත්‍ය දුක්ඛ අනත්ත සම්වර්ෂණය කරනවා. ඒ වගේම අනිච්ඡං සංකතං පටිච්ච සමුප්පන්නං කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං කියන මේ පද හතක් මෙතන සඳහන් වෙනවා. ඒ සත්‍ය පදයෙන් කියවෙන්නේම අනිත්‍ය ලක්ෂණයයි. ඒ කියන්නේ අනිච්ඡං කියන්නේ අනිත්‍ය. සංකතං කියන්නේ අනිත්‍ය. පටිච්ච සමුප්පන්නං කියන්නේ අනිත්‍යයි. කය ධම්මං කියන්නේ අනිත්‍යයි, වය ධම්මං කියන්නේ අනිත්‍යයි, විරාග ධම්මං කියන්නේ අනිත්‍යයි, නිරෝධ ධම්මං කියන්නේ අනිත්‍යයි. වචන වශයෙන් හතක් වුණාට අර්ථ වශයෙන් එකයි. එතකොට අනිත්‍ය ලක්ෂණය සත් ආකාරයක මෙතන හැඳින්වුණා. ඒක සමහර තැනක සත්තානුපස්සනා කියලා කියනවා. නමුත් ඒක පද හතෙන් කියවෙන එකම ලක්ෂණයයි. එතකොට මෙන්න මේ වාගේ අර චක්කු දසක, සෝත දසක, ඝාන දසක, જીවා දසක, කාය දසක, වස්තු දසක, භාව දසක, දසක කලාප හතක්. ඒ වගේම ජීවිත නලක, කර්මජ රූප. ඒ වගේම චිත්තජ රූප, හිරිතජ රූප, ආහාරජ රූප, ඒ රූප කලාප එකක් ගානේම අර අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය අනුව සම්මර්ෂණය කරනවා. එතකොට අතීතයේ හිත යොදලා ඒ අතීත රූප කොටසක් ඔය වගේම ත්‍රිලක්ෂණයට හරවනවා. අනාගතයේ හිත යොදලා අනාගතෙත් මේ වගේ සම්මර්ෂණය කරනවා. මේන අතීත අනාගත වර්තමාන රූපයන් දකිනකොට අවුල් ඕදාරික අවදාරික රූප, සූක්ෂම රූප, අජ්ජත් රූප, බහිද්ධා රූප, එවැගේම හීන රූප, ප්‍රණීත රූප, දුර රූප, සම්පිතේ රූප මේ සියල්ලත් වෙන වෙනම දකින්න පුළුවන්. හැබැයි මේ සියල්ලම නොදක්ම කියලා සම්මර්ෂණයට බාධාවත් නැහැ. සියල්ල දකිනා නම් සම්මර්ෂණේ පරිපූර්ණයි. එවැගේම ඒ රූප කොටසයන් හිතේනවා රූප සත්‍යක විදර්ශනාව කියන අවස්ථාවක්. රූප සත්‍යක විදර්ශනාව. ඒ කියන්නේ මේ රූප කොටස ආකාර හතකින් විදර්ශනාවට නංගවන. ඒක සම්මර්ෂණයේ තව අවශ්‍ය දෙයක්. ඒ කියන්නේ ආදාන නික්ඛේපනතෝ වයෝබුද්ධත් ගාමිතෝ ආහාරතෝ ච උතුතෝ කම්මතෝ චාපි චිත්තතෝ ධම්මතා රූපතෝ චේව සත්ත්ව රූප විපස්සනා. ආදාන නික්ඛේපන වශයෙන් වයෝබුද්ධත් ගාමී වශයෙන් ආහාරමේ වශයෙන් වශයෙන් හිරුතමේ වශයෙන් කර්මජ වශයෙන් චිත්තජ වශයෙන් හා ධර්මතා රූප වශයෙන් කියන සත් ආකාරයකින් ඒ රූප සම්මර්ෂණය කරන්න නියම කළ තියෙනවා. ඒ කියන්නේ අතීත අනාගත වර්තමාන තුන් කාලියෙ මේකට අයිති වෙනවා. ආදාන නික්කේපනතෝ කියන්නේ මුල් ප්‍රතිසන්දි නාම රූපයන්ගේ පටන් චුති නාම රූපයේ දක්වා එක ජීවිතයකට ඇතුළත් වෙන රූප සියල්ලම විදර්ශනාට ගන්න. ඒ කියන්නේ ප්‍රතිසන්දි අවස්ථාවේ අපි නුවණින් මෙනෙහි කරන්නට ඕනේ, නුවණින් බලා ගන්නට ඕනේ. තමාගේ කසින ආලෝකයේ විහිදුවන නිදර්ශනාව කරන්නට ඕන අර මාත්‍ර කුක්ෂයේහි පළමුවේනේ කලන රූප අවස්ථාව. මේ කලන රූප අවස්ථාව රූප කලාප තුනකින් සම්පූර්ණයි. රූප දශක වශයෙන් 30යි, කාය දශක, භව දශක, වස්තු දශක. මේ දශක කලාප තුන අනු ඊට පස්සේ ඒ කලාපයෙහි කලාපයේ ප්‍රතිසන්දි චිත්තයාගේ උත්පාදක්ෂණේ උපන්න රූප කලාප තුනයි. ප්‍රතිසන්දි චිත්තයාගේ පිටික්ෂණේ රූප කලාප තුනයි. ප්‍රතිසන්දි චිත්තයාගේ බංගක්ෂණේ රූප කලාප තුනයි. මේම චිත්තක්ෂණයකට වාර තුනක් බැගින් දෙකෙනි සිතක උත්පාදක්ෂණ, පිටික්ෂණ, බංගක්ෂණ කියන කුඩා චිත්තක්ෂණයක් ගානේ මේ රූප පරම්පරාව ඉදදී ඉදදී පැතුණා. එයින් පළමුවෙනි ප්‍රතිසන්දි චිත්තයාගේ උත්පාදක්ෂණයේ උපන්නා වූ රූප කලාප තුන 17 වෙනි රූප කලාප මේ චිත්තයාගේ 17 වෙනි චිත්තයාගේ උත්පාදක්ෂණ අවස්ථාවෙන් ඉස්සෙල බිඳිලා යනවා. ඒ කියන්නේ ඒ ප්‍රතිසන්දි චිත්තයේ පටන් ගණන් ගත්තොත් ඒ ප්‍රතිසන්දි චිත්තයේ එකක් කොට ඊට පස්සේ බලාංග සෙත් 6 16ක් කොට ගත්තොත් ඒ චිත්තස්සන 17 භංග අවස්ථාවේදී අර ප්‍රතිසන්දි චිත්තස්සනේ හටගත් රූපක විදිඳලා යනවා. ඔය විදිහට චිත්තස්සන 17න් 17ට ඒ කර්මජ රූප ඔක්කොම පිඳෙනවා. හිතෝර චිත්තයාගේ සෙන තුනට රූප කලාප දෙකින් ඒ කර්මජ රූප හටගන්නවා. ඒ වගේම චිත්තස්සන 17න් 17ට විඳිලා යනවා. ඔය විදිහට මරණාන්තය දක්වා දැන් මරණයේ චුති චිත්තයේ යම් වෙලාවකද ඊට චිත්තසන 17ක් දක්වාම මේ කර්මජ රූප පරම්පරාව උපදිනවා. 17 වෙනි චිත්තසනෙන් එහාට ඒ කියන්නේ චුති චිත්තයට තාසියේ 16යි ඉතුරු තියෙන්නේ නම් ඉන් එහාට කර්මජ රූපයන් හට නැගෙන්නේ යනවා. චුති චිත්තයාගේ බංගක්ෂණය වෙනකොට සියලුම කර්මජ රූපයන් විඳීමටපත් වෙනවා. මේම ඒ චුති චිත්තයාගේ අවස්ථාව දක්වාම උපනුපන්නා වූ රූප කලාප චිත්තස්සන 17න් 14ට බිඳලා යනවා. එතකොට ඒ විදිහට එක භවයකට අයත් වූ රූප කලාප ඊළඟ අනන්තර භවයට එක රූපයක්වත් ගමන් කරන්නේ නැහැ. මේ භවයේ ඇතුළතදීම වෙනස් වෙයි, බිඳි බිඳි යනවා කියන එක සම්මර්ෂණය කරනවා. මේක නුවණින් සැලකීමට කියනවා ආදාන නික්ඛේපන වශයෙන් රූප විදර්ශනාව රූප සම්මර්ෂණය. ඊට වය උද්දත්ත ගාමිනී වශයෙන් රූප සම්මර්ෂණය ඊට වඩා බොහෝම ප්‍රතිරිච්ඡ අවස්ථාවක් ලොකු මාත්‍රකාවක්. වය උද්දත්ත ගාමිතෝ කියන්නේ ආයුෂ අවුරුදු 100කට පරිච්ඡේද කරගත්තා නම් සියක් වසරන් ජීවත් වෙනෝගේ ජීවිතය ඒ සියක් වසර කොටස් වලට බෙද බෙදා බලනවා. ඒ සියක් වසර කොටස් තුනකට බෙදෙනවා ප්‍රථම වයස, මධ්‍යම වයස, පස්චිම වයස. ප්‍රථම වයසට අවුරුදු 33යි, මධ්‍යම වයසට අවුරුදු 34යි, පස්චිම වයසට අවුරුදු 33යි සියල්ල 100යි. ඒකෝට ප්‍රථම වයසේ රූප කලාප කිසිවක් මධ්‍යම වයසට යන්නේ නැහැ. මධ්‍යම වාසයේ රූප කලාප පස්චිම වාසයට යන්නේ නැහැ කියලා ඒ වාස් තුන අනුව රූපයන්ගේ විඳින මෙනෙහි කරනවා. මේක වයෝ උද්දත්ත ගාමිනී. එතකොට එතෙන්දී රූපයන්ගේ විඳීමේදී විඳින ස්වභාවයේදී අනිත්‍ය ලක්ෂණයයි දුක්ඛ ලක්ෂණය අනාත්ම ලක්ෂණය තුන වෙන වෙනම සම්මර්ෂණය කරනවා. නැවත ඒ සියක් වසර කොටස් 10කට බෙදා ගන්න දශක වශයෙන් මන්ද දශකයේ, ක්‍රීඩා දශකයේ, වර්ණ දශකයේ, බල දශකයේ, ප්‍රඥා දශකයේ, ආයන දශකයේ, සම්භාර දශකයේ, ප්‍රවංක දශකයේ, මෝමෝහ දශකයේ, සයන දශකයේ කියලා. මේ කොටස් 10ට බෙදාගෙන මේ 10ම වෙන වෙනම සම්වර්ෂණය කරනවා. මන්ද දශක දසවර්ෂයේදී හටගන්න රූපය ක්‍රීඩා දශකයට යන්නේ නැති එතනම බිඳි බිඳි යනවා අනිත්‍යයි. ඇති වෙන්නේ නැති වෙන්නේ කෙම්පෙලෙනවා දුකයි කැමති සේනක වෙති යන අනාත්මයි ත්‍රිලක්ෂණයට හරවන. ඔය වගේ දසක වශයෙන් කොටස් 10ට බෙදාගෙන රූපයන්ගේ අනිච්ච දුක් අනාත්ම සම්මර්ෂණය කරනවා. ඒකත් වය උද්දත්ත ගාමිනී සම්මර්ෂණයයි. නැවත වර්ෂ 5න් 5ට කොටස් 20කට බෙදා ගන්නවා සියක් වශයෙන්. එතකොට මුල් වර්ෂ 5ේදී හටගත්තු රූප දෙවෙනි වර්ෂ 5ට නොපැමිණ එහෙම බිඳි බිඳි ගිය අනිච්චයි දුක්ඛයි අනාත්මයි කියලා මෙනෙහි කරනවා. මේම විසි වාරයකට බෙදා ගන්නවා සියක් වත. නැවත අවුරුදු 3න් 3ට බෙදා ගන්නවා. එගින වාර 33කට. නැවත අවුරුදු 2න් 2කට බෙදා ගන්නවා වාර 50කට. අවුරුදු 100 වාර 50කට බෙදා ගන්නවා. නැවත අවුරුද්දෙන් අවුරුද්ද බෙදා ගන්නවා සියක් වරකට. නවත මාස 6න් 6ට බෙදා ගන්නවා. නවත 3 ඍතුවට බෙදා ගන්නවා. ඒ කියන්නේ ඒක අවුරුද්දක් කොටස් 3කට බෙදා ගන්නවා. හේමන්ති ඍතුව, ගිම්හාන ඍතුව, වස්සාන ඍතුව කියලා මාස 4 4. මේ මාස 4 ගිම්හාන ඍතුවේ හටගත් රූප වස්සාන ඍතුවේ නොවෙන හිම දිනි බින්දේ ගිය අනිච්චය දුක්ඛය අනාත්මය මෙනෙහි කරනවා. ඊළඟට නවත ඍතු 6කට බෙදා ගන්නවා. හේමන්තය හේමන්ත සිසිර කියන දෙකටත් ගිම්හානය වසන්ත ගිම්මාන වශයෙන් වස්සානය වස්සාන සරද වශයෙන් කොටස් 6කට බෙදා ගන්නවා. මේ කොටස් 6කට බෙදාගෙන මාස දෙකින් දෙකට රූප සම්මර්ෂණය කරනවා. නැවත මාසික මාසයක් දෙකින් බෙදා ගන්නවා. නැවත අඩ මාසිකට බෙදා ගන්නවා. නැවත එක දාසකට බෙදා ගන්නවා. ඒ දවල් රාත්‍රි කාලයයි දවල් කාලයයි කියලා බෙදා ගන්න. රාත්‍රි කාලයේ පැවති රූප දවල් කාලයට නොපමණ බිඳි බිඳි යනවා. දවල් කාලේ රූප රාත්‍රි කාලයට නොපමණ බිඳි බිඳි යනවා. ඒ විදිහට දිවා රාත්‍රි දෙක වශයෙන් බෙදා ගන්න. නැවත දවස් 6කට බෙදා ගන්නවා. දවසේ දවල් කාලයේ කොටස් 3යි. ඒ කියන්නේ උදේ වරුව, මධ්‍යාහ්නේ, සායන්ය. රාත්‍රිය පූර්ව යාම, මධ්‍යම යාම, පස්චිම යාම. මේ කියන කොටස් තුනට බෙදාගෙන උදාසන දේවරියේ පවත්න රූප මධ්‍යාග්නේත නොපමණෙහි බිඳි බිඳි යනවා. මධ්‍යාග්නේ රූප සාරග්නේත නොපමණෙහි බිඳි බිඳි යනවා. ඔය විදිහට පූර්ව යාමේ රූප මධ්‍යම යාමේ නොපමණ බිඳි බිඳි යනවා. මධ්‍යම යාමේ රූප පස්චිම යාමේ නොපමණ බිඳි බිඳි යනවා. පස්චිම යාමේ රූප නැවත පූර්ව ආග්නේත නොපමණ බිඳි බිඳි යනවා. ඔය විදිහට දාස කොටස් 6කට බෙදා ගන්න. තවදුරට තමාගේ අභික්‍රමන ප්‍රතික්‍රමන ආලෝකන විලෝකන සම්මිංජන ප්‍රසාරණ කියන මේකක් ගානේම රූප විදීමේ විදීම මනිය කරනවා. අභික්‍රම කියන්නේ ඉදිරියට යාමේදී පහළ වන රූප ආපසු හැරීමේදී නොපමණ ඉහළින් බිනි බිනි යන. ඒ වගේම ඉදිරි බැලීමේදී පැති රූප ආපසු බැලීමේදී බැලීම දක්වා නොපමණ හිම බිනි බිනි යනවා. ඒ වගේම අතක් පයක් නැමීමේදී පවත්නා රූප දිගහැරීම දක්වන ප්‍රමෙන බිනි බිනි යන දිගහැරීමේදී පවති රූප නැමීම දක්වන ප්‍රමෙන බිනි බිනි යන එවාගේම සිවුරු පිළිකර ආදී හැඳීම් පෙරවීමේදී එක එක ක්‍රියාවක් ගන්න රූප බිනි බිනි යන ආහාර අනුභව කිරීමේදී එක එක භක්ති දක්වානේ රූප කලාප බිනි බිනි යන ඔය විදිහට අර සති සම්ප්‍රත සම්පජාඤ්ඤයට ඇති කොටස් අතානුව මේ රූපයන්ගේ බිඳීම බලනවා. එවාගෙම අභික්‍රමණයේ සවද්දරට සියුම් වශයෙන් බලනවා. අභික්‍රමණයේ ඉදිරියට යාමේදී පියවර දෙසමීමේ කොටස් 6කට බෙදා ගන්නවා. ඒ කියන්නේ උද්දරණ, අතිහරණ, වීතිහරණ, ප්‍රසජ්ජන, සංනික්ෂේපන, සංනිරුම්බන කියන කොටස් 6ට අනුව රූපයන් බිඳිමින් යාම බලනවා. ඒ කොම ආදා වය උද්දත් ගාමී වශයෙන් රූපයන්ගේ අනිත්‍ය දුක්ඛ අනත්ත සම්මර්ෂණයයි. ඒ කියන්නේ පය ඉදිරීමේදී පහළ වෙච්ච රූප ඉදිරියට දික් කිරීමේදී දික් කිරීම දක්වන ප්‍රමෙන බිඳි බිඳි යන. එවාගෙම ඉදිරියට යැවීමේ කියන රූප ඉදිරියට දික් කිරීම දක්වන ප්‍රමෙන බිඳි බිඳි යන. දික් කිරීමේදී පහළ වූ රූප පා කිරීම දක්වන ප්‍රමෙන බිඳි බිඳි යන. පා කිරීමේදී පැවති රූප පයදිම තදීම දක්වන ප්‍රමෙන බිඳි බිඳි යන. පයදිම තදීමේදී පවත්න රූප පය තද කිරීම දක්වන ප්‍රමෙන බිඳි බිඳි යන. ඔය විදිහට උද්ධාරණ, අතිහරණ, වීතිහරණ, වස්සජන, සංනික්ෂේපන, සංනිරුම්බන කියන අවස්ථා හයම වෙන වෙනම රූප බිඳි බිඳි යන හැටි සම්වර්ෂණය කරමින් අර වයෝද්දත් ගාමිනී මාත්‍රකාවට අනුරූප විදර්ශනාව කරගන්නවා. නැවත ආහාරමය ආහාරතෝච උතුතෝ ආහාරතෝ කියන්නේ කුසගිනි අවස්ථාවේදී රූප බොහෝම අකර්මණ්‍යයි මලානිකයි කළුපාටයි දුර්වර්ණයි එවැගේම අකර්මණ්‍යයි මේ රූප ආහාර ගැනීම දක්වන්න තමයි බිඳි බිඳි යන්නේ ආහාර ගැනීමේදී පවත්න රූප ඒ අවස්ථාවේ බොහෝම කර්මණ්‍යයි බොහෝම සෞම්‍යයි බොහෝම නිරෝගී බොහෝම සත්‍ය සම්පන්නයි බොහෝම සෞඛ්‍ය සම්පන්නයි ඒ ආහාර ගැනීමේදී ආහාරගත් විලාමිදී පහළ වූ රූප නැත කුසගිනි අවස්ථාවට නොපමණ බිඳි බිඳි යනවා. ඒ විදිහට ආහාර ගැනීමයි කුසගිනි අවස්ථාව කියන දෙක අනුව ආහාරමය රූප සම්වර්ෂණය කරනවා. නැවත උතුතෝ කිව්වේ සීතල උණුසුම කියන අවස්ථා දෙකයි. ග්‍රීෂ්ම ඍතුවේදී පහළ වන රූප බොහොම කර්කශයි බොහොම අව දුර්වර්ණයි එවාගෙම අකර්මණ්‍යයි ගිලානිකයි මලානිකයි එවාගෙම සියත ඍතුවේ පහළ වන රූප බොහොම සෞම්‍යයි බොහොම කර්මණ්‍යයි බොහොම ශක්ති සම්පන්නයි ඒතකොට ඒ අවස්ථා දෙකට අනුරූපයන්ගේ වෙනස් වීම සම්වර්ෂණය කරනවා ඒ කියන්නේ ග්‍රීෂ්ම ඍතුවේදී උෂ්ණත්වයේ ඇති අවස්ථාවේ පහළ වන රූප සීත අවස්ථාවක් නොපෙනෙන බිඳි බිඳි යනවා සීත අවස්ථාවේ පවත්න රූප උෂ්ණත්වයේ නොපෙනෙන බිඳි බිඳි යනවා මේ විදිහට ඍතු වශයෙන් රූප සම්වර්ෂණය කරනවා නැත කර්ම වශයෙන් සිහි කරන්නේ මෙතන වස්තු රූපයන්ගේ වශයෙන්යි කර්මජ රූපයන් බොහෝ වශයෙන් තේරුම් ගන්න පුළුවන් වස්තු රූපානුව චක්ෂුද්්වාරේහි චක්කු වස්තුවේ පවත්න රූප 54ක් ගැන අපට කියවුණා කාය දසක භව දසක චක්කු දසක තුනයි චිත්ත ජිරුකජා හාර්ජ සුද්ධාසක කලාප තුනයි සියල්ල 54යි ඒ චක්කු වස්තුවේ පහළ වන රූප එකක්වත් ශෝත වස්තුවට නොපමින චක්කු වස්තුවේදීම ඇතිව නැතිව යන බැවින් අනිත්‍යයි දුකයි අනාත්මයි එවැනිම ශෝත වස්තුවේ රූප 54 චක්කු වස්තුවට නොපමින බිඳි බිඳි යනවා චක්ක ශෝත වස්තුවේ තියෙන රූප ගාහන වස්තුවේ රූප 54 බවට නොපමින බිඳි බිඳි යනවා ගාහන වස්තුවේ රූප ශෝත වස්තුවට නොපමින බිඳි බිඳි යනවා ශෝත මේ ගාහන වස්තුවේ රූප ජීව වස්තුවට නොපමින බිඳි බිඳි යනවා ජීව වස්තුවේ රූප අර ගාහන වස්තුවට නොපමින බිඳි බිඳි යනවා ජීව වස්තුවේ රූප කාය වස්තුවට නොපමින බිඳි බිඳි යනවා කාය වස්තුවේ රූප 44යි ඒ කාය වස්තුවට අයත රූප ජීව වස්තුවට නොපමින බිඳි බිඳි යනවා කාය වස්තුවේ රූප හෘද වස්තු රූප බවට නොපමින බිඳි බිඳි යනවා ඒ වගේම හෘද වස්තු රූප 54යි හෘද වස්තු රූපය චක්කු වස්තු රූප නොපමින බිඳි බිඳි යනවා හෘද වස්තු රූපය කාය වස්තු රූප නොපමින බිඳි බිඳි යනවා මේ දේතේ වස්තු ద్వාර වශයෙන් ගැනෙන කර්මජ රූපයන් ඒ තැනනේ ඒ තැනම උපදිනවා ඒ තැනම බිඳෙනවා කියන එක නුවණින් මෙනෙහි කිරීම කර්ම වශයෙන් රූපයන්ගේ සම්මර්ෂණයයි. ඊළඟට චිත්තතෝ වශයෙන් මෙතන ගැනෙන්නේ සෝමනස දෝමනස අවස්ථාවන් අනුවයි. සෝමනසාගත සිත ඇති වෙලාවේදී රූප බොහෝම ප්‍රසන්නයි, බොහොම කර්මන්නේයි, බොහොම සාන්තයි, බොහොම සෞම්‍යයි. දොම්නස්සති අවස්ථාවේ රූපයන් බොහොම දුර්වර්ණයි, අවලස්සනයි, ඉලානිකයි, මලානිකයි, එවාගෙම කළු පාටයි, අව පාටයි. එතකොට සොම්නස් අවස්ථාවේ පැවති රූප දොම්නස් අවස්ථාවට නොපමණෙහෙම බිඳි බිඳි යනවා. නිච්චය දුක්ඛය අනාත්මයි. දොම්නස් අවස්ථාවේ පැවති රූප සොම්නස් සිතක් ඇති අවස්ථාවට නොපමණෙහෙම බිඳි බිඳි යනවා. නිච්චය දුක්ඛය අනාත්මයි. මේ විදිහට චිත්තයාගේ පැවැත්ම වශයෙන් වේදනාවට අනුරූපව රූප සම්මර්ෂණය කරනවා. ධර්මතා රූප නම් මෙතන කියවෙන්නේ අචේතනික වස්තු. ඒ කියන්නේ ගල් ගඩොල් වැලි දැවදඬු එවාගෙම සංහිදී මුතුමැණික් වාදි දේවල් එවාගෙම තුරුලිය වෘක්ෂලතා පර්වත ගංගා මුහුද මේ හැම දෙයක්ම අචේතනික වස්තු. ඒ අචේතනික වස්තුන්ගෙත් තේනවා රූපයන්ගේ වෙනස් වීම. ඒ අවස්ථාව තමයි ධම්මතා රූප කියන්නේ. ඉතින් ඒක කාටත් පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් මේ සමහර වෘක්ෂයන්ගේ දළුපත් අවස්ථාව අනුව. දැන් අශෝක කොළයක් අශෝක දැල්ලක් ගැන බැලුවොත් ඒ අශෝක ගහේ මුල්ම දැල්ල බොහෝම රතු පාටයි, බොහෝම රතු පාටයි. දහසක් දෙකක් යනකොට ඒ රතු පාට ටිකක් ලා රතු පාට බාටපත් වෙනවා. තවත් අය දහසක් දෙකක් යනකොට තරමක් ලා පාටක් බාටපත් ලා කොළ පාටක්. මේන ගින් ටික දහසකදී කොහොඳම කොළම කොළ පාට බාටපත් වෙනවා. ඉතින් මෙහෙම ඒක ටිකෙන් ටික මෝරලා අවුරුද්දක් යනකොට මෙන්න ඒක අවලස්සන වෙනවා. ඒ කියන්නේ පඳු පලාස වෙනවා, දුඹුරු පාට වෙනවා. දුඹුරු පාට වෙලා ඊට පස්සේ ගිලිහි වැටෙනවා. ඉතින් මේ අවස්ථාවන් අනුව මේ ධම්මතා රූප සම්මර්ෂණය කරනවා. ඒ කියන්නේ අශෝක දැල්ලක් මුල්ම අවස්ථාවේ රතුම රතු පාටයි. ඒක ලා රතු පාටට පැවෙන්නේ නැතු එහෙම විරුද්ධ වුණා. ඒ රූප කලාප ඒ රතු පාට අවස්ථාවේ රූප ලා රතු පාටට පැමිණීම නිරුද්ධ වුණා. ලා රතු පාට තියෙන රූප ලා නිල් පාට ලා කොළ පාට දක්වන ප්‍රමිනෙහිම නිරුද්ධ වෙනවා. ලා කොළ පාට ඇති රූප තද කොළ පාට පත්ම වෙහිම නිරුද්ධ වෙනවා. තද කොළ පාට රූප දුඹුරු පාට පත්ම වෙنده ඉස්සර පත්යෙන් ඉස්සර නිරුද්ධ වෙනවා. දුඹුරු පාට රූප දිලිහි වැටෙන තෙක් නොපමිනෙහිම නිරුද්ධ වෙනවා. ඔය විදිහට කොළයක් ගානේ මලක් ගානේ gediyak ගානේ අත්තක් ගානේ රිකලක් ගානේ සම්මර්ෂණය කරන්න පුළුවන්. එතකොට මේ හැම අචේතනක වස්තුවකම ඒ වෙනස් වීම සම්මර්ෂණය කිරීමට කියන්නේ ධම්මතා රූප සම්මර්ෂණය කියලා. දැන් මෙසේ මෙහෙම ආධාන නික්ෂේපන වශයෙන් වය උද්දත් ගාමී වශයෙන් ආහාර වශයෙන් ඍතු වශයෙන් කර්මජ වශයෙන් චිත්ත වශයෙන් ධම්මතා රූප වශයෙන් කියන සත් ආකාරයෙන් රූපයන් සම්මර්ෂණය කරන්න සෑහෙන කලක් සෑහෙන වේලාවක් අවශ්‍ය වෙනවා. නමුත් ඒ මෙනෙහි කිරීම යෝගාවචරයාට අත්‍යවශ්‍යයි. මේක රූප සම්මර්ෂණයයි. ඔය වගේම නාම ධර්මයන්ගේ සම්මර්ෂණයක් තියෙනවා. නාම ධර්මයන්ගේ සම්මර්ෂණය ඊටත් වඩා සියුම් දෙයක්. එතකොට නාම ධර්මයන් සම්මර්ෂණය කරන යෝගාවචරයා කොටස් හතකට දෙක බෙදා ගන්නවා. ඒ කියන්නේ කලාපතෝ, යමකතෝ, කණිකතෝ, පටිපාටිතෝ, දික්ඛි උග්ගාතනතෝ, මාන සමුග්ගාතනතෝ, නිකාන්ති පරියාදන පරියාදානතෝ. මේ කාරණු හතෙන් යෝගාවචරයා නාම සම්මර්ෂණය කරන්නට ඕනේ. එහිදී දැන් රූප සියල්ලම සම්මර්ෂණය කොට අවසානයේදී නාම ධර්මයන් සම්මර්ෂණය කරනකොට ඵලමින් ගන්නේ කලාපතෝ. කලාපතෝ කියන්නේ දැන් අපි මුලින්ම සම්මර්ෂණය කරනවා වය උද්දත් ගාමිනී නැත්නම් ආධාර නික්කේපන වශයෙන්. ආධාර නික්කේපන වශයෙන් එක වර්ෂ 100කට සීමිත වූ ජීවිතයක ප්‍රතිසන්දිය පටන් චුතිය දක්වා රූප, පවත්නා රූප ඊළඟ භවයක නොපෙමින් මේ නිරුද්ධ වෙනවා. අනිත්‍ය දුකයි අනාත්මයි කියලා සම්මර්ෂණය කළා. ඒ සම්මර්ෂණය කළ සිත තව සිතකින් සම්මර්ෂණය කරනවා. එතකොට තමන් දන්නවා ඒ සිත කුමක්ද කියලා. ඒ සම්මර්ෂණය කෙලේ කාමාවචර කුසාසිතකින්. ඒක සෝමනස සහගත වෙන්න පුළුවන්, ඒක උපේක්ෂා සහගත වෙන්න පුළුවන් ඥාන සම්ප්‍රයුක්ත සිතක්. එතකොට ඒ සිතේ චිත්තචෛතසික ධර්ම තමන් දන්නවා. ඒ චිත්තචෛතසික ධර්ම මෙන්න මෙහෙමයි කියන තමන් දන්නවා. ඒ දැනගෙන ඒක සම්පූර්ණේ විදර්ශනාට හරවනවා. මේ ආධාර නික්කේපන වශයෙන් සූප සම්මර්ථණය කළ සිතක් එයදුන චෛතසික ධර්ම 34 ඇතිවෙන නැතිව යනවා අනිත්‍යයි, ඇතිවෙන නැතිවෙන දෙකෙන් පෙළෙනවා දුකයි, කැමැතිසේ නොකවත්නා නිසා අසාර නිස්සාර නිසා නැත්තයි. ඉතින් කෙලින්ම ඒ රූපේ සම්මර්ෂණය කරලා ඒ සම්මර්ෂණය කළ සිත නැත් සිතකින්, නැත් කුසල සිතකින්, නැත් ඥාන සම්ප්‍රයුක්ත සිතකින් සම්මර්ෂණය කරනවා. මේකට කියනවා කලාපතු. කලාප වශයෙන් රූප මේ නාම සම්මර්ෂණය. ඉතින් මේ විදිහට වයෝවත්ත ගාමිනී රූප මෙනෙහි කරලා, එවාගෙම ආහාරමය රූප මෙනෙහි කරලා, ඍතුමය රූපත් මෙනෙහි කරලා, කර්මජ රූපත් මෙනෙහි කරලා, චිත්තජ රූපත් මෙනෙහි කරලා, ධර්මතා රූපත් මෙනෙහි කරලා ඊට අනතුරු එකක් ගානේම ඒ රූප විදර්ශනාව කළ සිත, සිතත් එහිදෙන චෛතසික ධර්මත් සම්මර්ෂණය කරනවා. මෙන්න මේ විදිහට ඒ රූපය ආරර්ජනය කළ රූපය සම්මර්ෂණය කරලා නැවත ඒ සිතත් නාම ධර්ම සම්මර්ෂණය කිරීමේ පිළිවෙලට කියනවා කලාප වශයෙන් නාම විදර්ශනාව, නාම සම්මර්ෂණය. ඊළඟට යමකතෝ කියන්නේ දැන් ආධාර නික්කේපන වශයෙන් රූප ටිකක් රූප කොට්ටාසය සම්මර්ෂණය කළා. ඒ රූප කොට්ටාස සම්මර්ෂණය කරපු සිත තවසිතකින් සම්මර්ෂණය කරනවා. ඒ සිත තවසිතකින් සම්මර්ෂණය කරනවා. ඒකනේ දෙවාරයක්. අර සිත්වාර දෙකක්ම විදර්ශනාවට හරවනවා. මේක තමයි යමක වශයෙන් නාම විදර්ශනාව හැටියට හැඳින්වෙන්නේ. එතකොට දිගටම අර රූප විදර්ශනාව දැන් කියලින් කියවුණානේ ආධාර නික්කේපන වය උද්දත්ත ගාමිනී ආහාරමය උතුමය කර්මමය චිත්තමය ධර්මතාමය ඒ වාර හතේම එක එක කොට්ටාසයක් රූප කොට්ටාසයක් සම්මාසනය කළ හිත තවසිතකින් මෙනෙහි කරන ඒ සිත තවසිතකින් මෙනෙහි කරනවා. මේකට කියන්නේ ඊ කලාප වශයෙන් යමක වශයෙන් නාම විදර්ශන පස්සෙනිසිතේ ඒක පිළිවෙලට ඒ රූප විදර්ශනා කළ සිත අනිච්චයි දුක්ඛයි අනාත්මයි, ඒ විදර්ශනා කළ පළවෙනි සිත අනිච්චයි දුක්ඛයි අනාත්මයි, ඒ විදර්ශනා කළ දෙවෙනි සිත අනිච්චයි දුක්ඛයි අනාත්මයි, ඒ දෙවෙනි සිත විදර්ශනා කළ තුන්වෙනි සිත අනිච්චයි දුක්ඛයි අනාත්මයි, තුන්වෙනි සිත විදර්ශනා කළ හතරවෙනි සිත අනිච්චයි දුක්ඛයි අනාත්මයි කියලා අර ඒ කියන චිත්තවාර හතරක්ම අනුපිළිවෙලින් නැවත සම්මර්ෂණය කරනවා. ඒකට කියන්නේ ශනික වශයෙන් නාම විදර්ශනාව, නාම සම්මර්ෂණය. ප්‍රවේදීත ආධාර නික්කේපන වය උද්දත්ත ගාමි ආහාරමය උතුමය කර්මජ චිත්තජ ධර්මතාමය රූප කොටස හතම කියන්නේ රූප සත්‍යක විදර්ශනාව එකක් ගානේ අවසානයේදී මේ කියන චිත්තවාර හතරක්ම නැවත නැවත සම්මර්ෂණය කිරීමට කියනවා ශනික වශයෙන් නාම විදර්ශනාව. ඊළඟට පටිපාටිතු. පටිපාටි වශයෙන් නැවත විදර්ශනා කරන එක ඊට වඩා සියුම්. ඒ කියන්නේ දැන් මුලින් කියපු පිළිවෙලට රූප සත්‍යක විදර්ශනාවෙන් එකක් එකක් කළා. ආදාන නික්කේපන වශයෙන් චුතියයි ප්‍රතිසන්දියයි අතර රූප විදර්ශනා කළ සිත තව සිතකින්. ඒ සිත තව සිතකින්. ඒ සිත තව සිතකින් කියලා වාර 10ක්. වාර 10ක්ම තේලියට චිත්ත වාර සම්මර්ෂණය කරන. එතකොට 11 වෙනි සිතෙන් තමයි අවසන් වෙන්නේ. 11 වෙනි සිතෙන් 10 වෙනි සිත සම්මර්ෂණය කරනවා. මේකට කියනවා අර පටිපාටි විදර්ශනාව. ඉතින් මේ විදිහට කලාප වශයෙන්, යමක වශයෙන්, ශනික වශයෙන්, පටිපාටි වශයෙන් මේ නාම විදර්ශනාව කරලා නැවත අවස්ථාවේදී අර දික්ඛුග්ගාතන මාන සමුග්ගාතන නිකම්ති පරියාදාන කියන තුනට වෙනම විදර්ශනා වගන්තයක් අවශ්‍ය නැහැ. මේවා පිළිවෙලින් මේ රූප කොටස, මේ නාම කොටස විදර්ශනා කරගෙන යනකොට ඒ පුද්ගලයාට මේ සත්‍යයක් නැත, පුද්ගලයක් නැත, ආත්මයක් නැත, විදර්ශනා කරන මම කියා කෙනෙක් නැත, නාම ධර්ම විසින්ම නාම ධර්මයන් රූප ධර්මයන් විදර්ශනා කරනවා කියලා මේ තත්ත්වයේ මුදින් වැඩි වැටෙනකොට වැටෙනකොට මානෙ ගිලියනවා, මානය ගැලවියනවා, මානය තුරු වෙනවා, මානේ යකපත් වෙනවා, මානේ තුනී වෙනවා, මානේ සත්‍ය බිඳෙනවා. මේක තමයි දිට්ඨි උග්ගාන දිට්ඨිය බිඳි බිඳි යනවා, මානෙ බිඳි බිඳි යනවා. ඒ වගේම නිකාන්තයේ කියන මේ පිළිබඳ ආසාව, ඒ කියන්නේ මේ කොම අජස්ස බහිද්දා හැම රූපයක් හැම නාමයක් මෙන්න බිඳි බිඳි බිඳි බිඳි යනවා කියන අවබෝධය ඇති වෙනකොට අර යන් යන් දේවල්ට ආසාවක් බැඳීමක් ගෙඩිකමක් තිබුණා නම් ඒ කොම ඉවත් වෙලා යනවා. මේම දිට්ඨියයි මානෙයි නිකාන්තයේ කියන තෘෂ්ණාවයි යටපත් වෙන අවස්ථාව සිදු වෙනවා. ඒක මේ නාම සම්මාසනයේ තුලින්ම සිද්ධ වෙනවා. තවදුරට ඒක පූර්වාචාර්යයන් වහන්සේලා වෙනමම උගන්වලා තියෙනවා. දැන් මේ විදර්ශනා කරන මම කියා කෙනෙක් නැත, මේ විදර්ශනා කරන ලබන්නේ විදර්ශනා විසින්මය. එනිසා මෙහි සත්‍යයක් නැත, කුජලයක් නැත, ආත්මයක් නැත, මම කියා ගත යුතු කෙනෙක් නැත කියලා මේ තුන තනුරූපෝ මෙනෙහි කරනවා. ඒකෙන් තණ්හාවයි, දිට්ඨියයි, මාන්නයයි තුනම බිඳී යනවා. මෙන්න මේ විදිහට සත් ආකාරයකින් නාම විදර්ශනාවකට උගන්වලා තියෙනවා. එතකොට කලාප වශයෙන්, යමක වශයෙන්, ශනික වශයෙන්, ප්‍රතිපාටි වශයෙන්, ඒ වගේම දිට්ඨි උග්ඝාතන වශයෙන්, මාන සමුග්ඝාතන වශයෙන්, නිකාන්ති පරියාදාන වශයෙන් කියන සත් ආකාරයකින් නාම සම්මාසණය කළ යුතු තියෙනවා. දැන් රූප සම්මාසණයයි නාම සම්මාසණයයි දෙක හලක්වාගෙන යෝගාවචරයාට ඊටාත්ම පැහැදිලිව තමා අරමුණු කරන රූප කලාපේනොත් නාම ධර්මිනොත් අර නිදසුනක් තියෙනවන්නේ සත්කරපු කබලකත කලයට අබෑට දන්නා දැම්ම කුකුර කුකුරා යනවා. ඒ වගේ මේ නාම කලාපයන්ග රූප කලාපයන්ග බිඳීම දකින්න පුළුවන් වෙනවා. මේ බිඳීම දකිනකොට යෝගාවචරයාට පුදුමාකාර ආලෝකයක්, ප්‍රීතියක්, පස්සන්දියක්, ඒ වගේම ස්මෘතියක්, සමාධියක්, ප්‍රඥාවක්, ඊර්යයක් මෙවැනි ඇති වෙනවා. මේවා 10ක් තියෙනනේ උපක්ලේශ, 10න් 9ක්ම අවශ්‍ය ගුණධර්ම. නමුත් එකක් තියෙන උපක්ලේශ. ඒ එක නිසා 10ම උපක්ලේශ හැටියට ගැනිනවා. ආලෝකයක් ඇති වෙනකොට ඒ ආලෝකයට ආසා කරනවා. ආලෝකයේ ආසාවක් නෙමෙයි, ආලෝකයට ආසා කරනවා නනිකාන්තිය. ඒ නිකාන්ත නිසා ආලෝකයේ උපක්ලේශයක ආරමුණක් වුණා. ප්‍රීතිය, ප්‍රීතිය කෙනෙක් තුන අකුසලයක් නෙමෙයි. නමුත් ප්‍රීතියට ආසාවක් ඇති වෙනවා. අන්න ප්‍රීතිය ආසාවට අරමුණක් වුණා, උපක්ලේශ අරමුණක් වුණා. එතකොට ඔයගේ ප්‍රීතිය පස්සබ්දිය, ඒ වගේම ස්මෘතිය, වීරිය, ඒ වගේම සමාධිය, ඒ වගේම ප්‍රඥාව, ඒ කොම විශේෂ ලෙස බොහොම පැහැදිලි ලෙස වැටහෙන්න ගන්නවා. එතකොට ඒගෙන ආසාවක් තේම තමයි නිකාන්තිය. එනිසා ඒ දස උපක්ලේශයන්ගෙන් එකක් හරි කීපයක් හරි ආවනම් ඒවාට මුලාවන් නැතුව රැවටෙන්නේ ඒකක් හරවන්න ඕනේ අනිච්ච දුක්ඛනාත්ම තුනට. එතකොට යෝගාවචරය නිසිමඟ තෝරා ගන්නවා. නිසිමඟ තෝරා ගැනීම නිසා ඔහුගේ නිවන් ගමන අතරමං නොවි ඉරුජුවම ඒකායනවම ගමන් කරන මාර්ගයක් බවට පැමිණෙනවා. මේක තමයි මාර්ගයේ අමාර්ගයේ තෝරා ගැනීමේ අවස්ථාව. කොටින්ම මේ නාමයන්ගේ රූපයන්ගේ ඇතිවීම නැතිවීම දකිනකොට ඇති වෙන උද්‍යාම්‍ය ඥානය නිසා ඒ උපක්ලේශයන් ජය ගන්න අවස්ථාව තමයි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ. මේ අවස්ථාවේදී යෝගාවචරයා තීර්ණ පරිඥාව සම්පූර්ණ කළා වෙනවා. ඒ කියන්නේ පරිඥා ක්‍රම තුනක් තියෙන විදර්ශනාවේ ඥාත පරිඥා, තීර්ණ පරිඥා සහ සහාන පරිඥා. ඥාත පරිඥා කියන්නේ අර නාම රූප පරිච්ඡේද ඥානයයි. නාම රූප පරිච්ඡේද ඥාන අවස්ථාව ඥාත පරිඥා. ඒ වගේම නාම රූප පරිච්ඡේදය සහ ප්‍රතිපරිග්‍රහය. මේ දෙක ඥාත පරිඥා. ඊළඟට මේ උද්‍යාම්මේ ඥාන, මේ සම්මාසන ඥානයේ ළඟට ලැබෙන උද්‍යාම්මේ ඥානෙ. සම්මාසන ඥානයේම අවස්ථාවක් කියන්න පුළුවන් උද්‍යාම්මේ ඥානෙ. සම්මාසනේ නිසාමයි ඒක ලැබෙන්නේ. එතකොට මේ සම්මාසනය උද්‍යාවියයි කියන අවස්ථාවේදී කියන්නේ සීගරණ පරිඥා. ඒ කියන්නේ මුලින් දැකගත්තා වූ රූප ධර්ම සියල්ලක්, නාම ධර්ම සියල්ලක් බිඳි බිඳි යන ආකාරයත්, මේ මෙනෙහි කරන සිත බිඳි බිඳි යන ආකාරයත් දකිනකොට මේ යෝගාවචරයට උද්‍යාවිය ඥානෙ පිරිසුදු වෙනවා, පැහැදිලි වෙනවා, නිවැරදි වෙනවා, විසද වෙනවා, සුවිසද වෙනවා, යහපත් වෙනවා, නිවන් මඟටම යොමු වෙනවා. මේ අවස්ථාවේදී අහවා රූපේ නිට්ටයයි, අහවා රූපය සැපයි, අහවා රූපය අනාත්මයි කියලා ගන්න දෙයක් නෑ. හැම දෙයක් ගැනම අනිත්‍ය ලක්ෂණයේ, දුක්ඛ ලක්ෂණයේ, අනාත්ම ලක්ෂණයේ පෙනෙනවා. හැම නාමයක්ම අහවල් නාමයේ තමයි නිට්ටය, අහවල් නාමයේ තමයි සැපය, අහවල් නාමයේ ආත්මය කියලා ගන්න දෙයක් නෑ. හැම නාමයක්, හැම රූපයක් ගානේම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ත්‍රිලක්ෂණය හොඳින් තීරණේ තීරණාත්මක අවබෝධ වෙන බැවින් ඒ අවස්ථාවට කියනවා තීරණ පරිඥාව කියලා. මේක තමයි වැදගත් අවස්ථාවක්. ඊළඟට තමයි භංගානුපස්සනාවේ පටන් විපස්සනා ඥාන ජීවිත වැඩෙන්න තියෙන්නේ. ඒ භංගානුපස්සනාවේ පටන් සංකාරුපේක අනුලෝම ඥානෙ දක්වාම වැඩෙන විපස්සනා ජීවිතයට තමයි පහළ පරිඥා කියන්නේ. ඉන් එහාට යෝගාවචරයාට තියෙන්නේ නාම රූපයන් දැකීම නෙමෙයි, නාම රූපයන් බින්දෙන බින්දෙන හැටි දකිනේ. ඒ බින්දෙන බින්දෙන ආකාරය අනුව ඒ බින්දෙන නාම රූපයන් මෙනෙහි කරන ඒ ප්‍රඥාවෙහිවත් ඥානයේ සහිත සීලු නාම ධර්මයේන බින්දෙන ආකාරෙ මෙනෙහි කරමින් අර සමාගි ශක්තිය, සමාධි ශක්තිය, විපස්සනා ඥාන ශක්තිය වර්ධනය කිරීමයි. එතකොට මේ විදිහට භංගානුපස්සනා ඥානයේ පීවර තබන යෝගාවචරය විසින් මේ සම්මාසන ඥානයේ සහ උද්‍යාවේ ඥානයේ සම්පූර්ණ කළ යුතුව තියෙනවා. ඒ සම්මාසන ඥානය මේ විදිහට බොහොම සංක්ෂේපයෙන් අපි කිව්වට මේකේ තියෙන පැතිරිච්චකම බොහොම ගැඹුරුයි. මේක පැතිරිච්ච සම්මාසන අවස්ථාවක්. අර මුලින්ම සඳහන් කළානේ විසුද්ධි මාර්ගයේ, පටිසම්භිදා මාර්ගයේ මේක කොටස් 201කට නංගලා තියෙනවා කියලා. ඒ කොටස් 201 මොන තරම් කරුණු විස්තර වදාකෙන්න තියෙනවා. මේ එකක් ගානේ අනිත්‍ය ලක්ෂණයේ, දුක්ඛ ලක්ෂණයේ, අනාත්ම ලක්ෂණයේ මෙන්න එකනට කොච්චර කලක්, කොච්චර වෙලාවක් අපට අවශ්‍ය වෙනවද? එක ඉරියව්වේ සිද්ධ කරන්න බෑ. දල වශයෙන් නම් පුළුවනි. සියුම් වශයෙන් කරන්න මේකට බොහෝම වෙලාවක් අවශ්‍ය වෙනවා. බොහෝම සූක්ෂම ලෙස, බොහෝම සංවර ලෙස, බොහෝම ඉවසිල්ලෙන් කළ යුතු වෙනවා. එම නැත්ත යෝගාවචරයට නීරස වෙන්න පුළුවන්. නීරස නොවන හැටියට මේක රසවත් හැටියට කරන්න පුළුවන් යන්නේ එකින් එකට සමාධියෙන් යුක්ත වෙදීමිනුයි. ඒ කියන්නේ විදර්ශනාව කරගෙන යාමේ විදර්ශනාවේ තමාට යම්කිසි අපහසුතාවක් ඇතිනම් සමාධියට සමාප්‍රතිය සමාධිය නතුනේ. නිතරම අර ආවෝදයෙන් වැඩගන්නේකු ඒ ආවෝදයේ දුර්වල වෙනකොට මෝහස අඩුවෙනකොට මෝහස් කරගන්න වාගේ සමාගයේ සමතේට යොමු වෙලා සමතේන් සමාගී සිත නැවත මෝහත් කරගන්න තෝනේ. ඒ විදිහට කරගෙන යෑමදී යෝගාවචරය තා අපහසු වෙන්නේ නැහැ. අනික් කාරණේ දැන් මේ උගන්වන භාවනා මාර්ගයේ දැක්වෙන බොහොම සරල පිළිවෙලක්. ඒ කියන්නේ රූප වීති, නාම වීති හැටියට මේවා දකින පිළිවෙලක්. එනිසා දැන් රූප කලාප, රූප මේ දශක කලාප, අෂ්ටක කලාප, නවක කලාප ආදි වශයෙන් අපට කලාප වෙන් කරලා දීලා තියෙනවා. ඒ රූප කලාපයන්ගේ විඳීම අපට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම චිත්තචෛතසිකයන් පිළිබඳව සියල්ල සම්පින්දණය වෙන හැටියට අපට දක්වලා තියෙනවා ප්‍රස්තාර විදියක්. ඒ කියන්නේ මනෝද්වාරික කුසල අකුසල වීති. ඒ වගේම පංචද්වාරික කුසල අකුසල වීති. ඒ කුසල අකුසල දීතියන් අනුව තමයි අපට මේ සම්මාසනය කරන්න පහසු වෙන්නේ. එතකොට යෝගාවචරයාට මහන්සි දැනෙන්නේ. යෝගාවචරයාට ඕනකම තියෙන්නේ හරියට අර කුඩා දරුවෙකුට දක්ෂ ගුරුවරේ යම්කිසි සිටියමක් ඇඳලා පෙන්නනවා, දරුවා මෙන්න මේ විදිහට මේ කාර අඳින්න, මෙන්න මේ විදිහට ඉර ගහන්න, මේ විදිහට මෙතන පාප කරන්න, මේ විදිහට සිත තියන්න ඒ කොම කුරුවරයා කියලා දුන්නාම ඒක බලාගෙන ඒ ශිෂ්‍යයා හොඳ ලස්සනට තමගේ පින්තූරය අඳිනවා. එහෙම නැත්නම් ක්‍රීඩාවක් උගන්වන ගුරුවරයෙකු ඒ ක්‍රීඩා භූමියට පැමිණි දරුවා දකින දරුවා මෙන්න මේ රූලේ දුවන්ද, මේ රූලේ දුවන අතනින් හැරෙන්න, අසවල්තයට හැරෙන්න. ඉතින් ඒ දරුවාට හොඳට ඇහෙත තේින්ද තේ නිසා කිසිම වැරදීමක් නැතුව ඒ නියම හැටියට උදාහරණය කරනවා. ඒ වාගේ දැන් අපිට මේ චිත්ත වීති රූප වීති හොඳට පෙන්ලා දීලා තියෙනවා. මේ පෙන්ලා දීලා තියෙන රූප වීති චිත්ත වීති අනුව අපේ හිතේ සම්මාසනයේ යෙදෙනකොට යෝගාචරයට බොහොම පහසු වෙනවා. හැබැයි මේ චිත්ත වීති නාම රූප වීති එකක් ගානේ සිතේ මෙනෙහි කරනකොට අර අතීත අනාගත වර්තමාන සියල්ලම අජ්ජත් බයද්ද සියල්ලම අප කර්මෝ කරන්න පහසු වෙනවා. ඒ රූලට අනුව, ඒ පිළිවෙලට අනුව, ඒ වීථියට අනුව මෙන්න මේක නිසා අපේ මේ ප්‍රේසේලී සබ්බමචාරීන් වහන්සේලාට අපි කරුණාවෙන් කියනවා සමහර විට මේ භාවනා කරනේද සමාත හිතෙන්න පුළුවන් මෙහෙමත් කරන්න ඕන මෙහෙමත් කරන්න ඕන මෙහෙමත් කරන්න ඕන කියලා. ඒ දෙට හිතෙන හිතට යටි දයන් දෙපා. මේ දක්වන වීථියට අනුරූපව දක්වන කියවෙන පාට මාලාවට අනුවම කරන්න. එතකොට වරදින්නේ නැහැ. එතකොට පැටලෙන්නේ නැහැ. එතකොට අන්ධකාරයකට වැටෙන්නේ නැහැ. එතකොට අනතුරුකට වැටෙන්නේ ප්‍රශ්නයක් ගැටලුවක් එන්නේ නැහැ. එතකොට සමාධි භාවනාව හොඳට නිවැරදිව දියුණු කරගන්න පුළුවන්. විශේෂයෙන් මේ භාවනා කරන යෝගාවචරයන් කියන උපක්ලේශයක් තමයි දැන් මට පුළුවනි. දැන් මට පුළුවනි කියලා හිතට ලොකුම ලොකු පුළුවන්කමක් හිතට ගන්නවා. එසේ පුළුවන්කම හිතට ගැනීමේදී ඔහු අසරමං වෙනවා. ඒක නිසා හැම විටම අර ලෝතර බුදුරජාණන් වහන්සේ ඉදිරියේ සිටගෙන උන්වහන්සේගේ මුහුණ බලාගෙන උන්වහන්සේගේ දේශනාවට අනුරූපව උන්වහන්සේගේ දේශනාවට අනුරූප උපදේශ දෙන ගුරුවරුන්ගේ වචනයට අනුරූපවම වැඩ කටයුතු කරතොත් ඒ යෝගාවචරය අක්‍රමං වෙන්නේ නැහැ. අර අගාධයකට වැටෙන්නේ අන්ධකාරයකට වැටෙන්නේ දියුණුවෙන් දියුණුවටපත් වෙනවා. නිසා හැම විටම බුද්ධ රත්නිය ගැන ධර්ම රත්නිය ගැන සංඝ රත්නිය ගැන ආචාර්යයන් වහන්සේලා ගැන ප්‍රතිපත්තිය ගැන පුදුමාකාර ගෞරවයකින්, භක්තියකින්, ආදරයකින්, විශ්වාසයකින් ඒ අනුවම එදෙන්ට අපි අදිෂ්ඨාන තබා ගන්නට ඕනේ. එසේ අදිෂ්ඨාන කරගන්න අතරත දැන් එදා ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ තේසත්ත්‍ති ඥානයන් අතුරෙන් 6 වෙනි ඥානය ගැන මේ 5 වෙනි ඥානය ගැන මේ කියුනේ අතීතානාගත පච්චුප්පන්නානං ධම්මානං සංකිපිත්වා වවත්තානි පඤ්ඤා සම්මසනේ ඥානං අතීතානාගත වර්තමානෝද ආධ්‍යාත්මික බාහිරෝද ඕලාරික සූක්ෂමෝද ඊන ප්‍රනීතෝද දුර සම්තිකෝද නාම රූප ධර්මයන් සංසයකට සම්පින්දණයකට සම්මර්ෂණය කිරීමේ ප්‍රඥාව සම්මර්ෂණ ඥානයයි පච්චුප්පන්නානං ධම්මානං විපරිණාමානුපස්සනේ පඤ්ඤා උද්‍යාභ්‍යානුපස්සනේ ඥානං එතකොට අපට නුවණට අරමුණු වෙන මේ වර්තමාන නාම රූපයන්ගේ බිඳීම දකිනවා. ඒ බිඳීම දැකීමේ මෙනෙහි කිරීමට කියන උද්‍යාවියේ ඥානෙ. ඒ කොටස් දෙකම දැන් සංක්ෂේපෙන් කියුණා. හැබැයි මේ කොටස් දෙක සියල්ල මෙතන පිළිති කිරලා තිබුණේ නැහැ. නමුත් අපේ භාවනා මාර්ගයේ මේ කටු මේ වචන තුළ ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා අපි මෙතකින් සෑහීමකටපත් වෙමු. දේනියට පවත්වාගෙන යන භාවනා මාර්ගයේ සමහර යෝගාවචරයන්ට මේ කොටස බොහොම දුරයි වගේ තේින්න පුළුවන්. ඒ මොකද ආධුනික යෝගාවචරයන් තාම සමාධි මට්ටමේ ඉන්න බැවින් විදර්ශනාට බැසගත් උතේ නැති බැවින් ඒක ටිකක් දුරස්තර දෙයක් බව තේින්න පුළුවන්. නමුත් කල්යතුව මේවා දැනගෙනගෙන තිබීම තමයි ප්‍රයෝජන වෙයි. ඒ වගේම අප බලාපොරොත්තු වන තැන තියාගන්නට ධෛර්යය ඇති වෙයි. එනිසා දැන් මෙතෙක් දුරට භාවනා වඩමින් සිටින යෝගාවචරයන්ට මේකෙන් යම්කිසි අනුසු මාත්‍රයක් හෝ ප්‍රයෝජන වෙයි. එනිසා මේ කාරණා ටික අපි දෙතියෙන් හඳුන්වන්න බලාපොරොත්තු වුණා. දැන් වෙලා විකුත් වීගෙන යන බැවින් අපි මෙතෙකින් සෑහීමකට පත් වෙමු. අද මේ අවස්ථාවට පූජනීය ලොකු ස්වාමින් වහන්සේ සහභාගී වෙමින් අපට දෙක් වූ ආශිර්වාදය ගැන අපි හෘදයාංගම නමස්කාර පූර්වකව ගෞරවය ප්‍රදානය කරනවා. මාහිමියන් වහන්සේ වයෝ වෘද්ධ වැඩි ඉඳගෙන මේ තරම් ධර්මකාමීත්වයෙන් ප්‍රතිපත්තියට ලැබුරුව අනිත් හැම දෙනාට ආදර්ශමත් කටයුතු කිරීම අපට විශාල ධෛර්යයක්. මේ මාහිමියන් වහන්සේගේ රත්නත්‍රය අනුභව බලයෙන් නිරෝගී සුවයතු මේ ප්‍රතිපත්ති මාර්ගයේ දියුණු කර ගැනීමට තමන් වහන්සේ බලාපොරොත්තු වන අධිගම බෝධිආනයන් සාක්ෂාත් කර ගැනීමට රත්නත්‍රය ආශිර්වාදයෙන් ශක්තිය ලැබේවා කියලා අපි ගෞරවයෙන් ප්‍රණාමී ප්‍රාර්ථනා කරන එවාගේම අපේ මේ භාවනානුයෝගී ප්‍රියශීලී සීලම සබ්‍රමචාරීන් වහන්සේලාට ඒ සංඝ පිරිසට උපකාරී වෙ සිටින පූජ්‍ය අග්ගඤ්ඤ ස්වාමින් වහන්සේ, පූජ්‍ය අරියනන්ද ස්වාමින් වහන්සේ, පූජ්‍ය කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේ ආදී මේ හිතයි සිය සමදෙනාටත් උපකාර කනුග්‍රහක දායකකාරක ආදී පින්නතුන්ට දින මහත්යලාටත් මේ කුසලානි සංසබලේ මේ බුදු සසුනේදී උසස්ම ප්‍රතිපත්ති මය කලනලා ගැනීමට කායික මානසික පහසු වේරණ සැලසේවා. එවගේම අසනීප අපලෝපද්‍රෝ ග්‍රහ දෝෂ දුරු වී ආරක්ෂාව සිත ශාන්තිය සැලසේවා. ආත්පසින් සියලු ආරක්ෂක ධර්මයන් සම්පාදනය වේවා. එවගේම ආයුෂ ආරෝග්‍ය සම්පත්තිය සැලසේවා. සමථීපසනා භාවනාවේ ඉරිය තියාගත හැකි වේවා. ධ්‍යාන සමාධි සමාපත්‍ය අභිඥා බල විපස්සනා මාර්ගඵල පිළිවෙලින් ප්‍රාර්ථනීය අධිගම බෝධිආනයන් සුවසේම සාක්ෂාත් වේවා යැයි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු. දැන් මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් අත්පත් කරගත් කුසල සම්භාරය අප සෑම දිනාට දෙලව ජයගෙන පැතු බෝධියෙන් නිවන් සුව ලබන්ට හේතු වාසනා වේවා. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. සීලක පීඨා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් කුසල් දෙලෙන් සෑම දිනාට අමා මහ නිවන් සුවපත් වේවා. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මට්ඨානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.